සම්පූරිතා පමිත පාරමිතා බලේන වින්ද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝතිනාමං වන්දාමි බුන්ද මමලං හදයේට පෙත්වා සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතාන් සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං බදන්තං ධම්ම සවන කාලෝ අයං බදන්තං ධම්ම සවන කාලෝ අයං බදන්තං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස සක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතම්බෝ විඤ්ඤූහීති ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි ඇමරිකා එක්සත් ජනපදයේහි ඇරිසෝනා ප්‍රාන්තයේහි ඇරිසෝනා බෞද්ධ විහාරස්ථානය මගින් සංවිධානය කෙරෙන ධර්මදේශනා මාලාවෙහි අදට නියමිත ප්‍රථම ධර්මදේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ප්‍රථමයෙන්ම අපි මේ ධර්මදේශනාවට අපට ආරාධනා කිරීම පිළිබඳව ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් එවාගේම අපේ බෝධික ස්වාමීන් වහන්සේටත් අප ආරම්භයේදීම පුණ්‍යානුමෝදනා කරන්න කැමැතියි. උන්වහන්සේලාගේ සියලු දෙහැමි බලාපොරොත්තු ධර්ම ප්‍රාර්ථනා ඉෂ්ට වන්නට මේ උතුම් කුසලයට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. අද පටන් දින හතක් බදාදා දිනයන්හි අප මේ විදියට ධර්ම දේශනා මාලාව සිදු කරනවා. ශ්‍රී ලංකාවේ වේලාවෙන් බ්‍රහස්පතින්දා උදෑසන 8:30ටයි මෙය ප්‍රචාරය වන්නේ. අද පටන් අප ආරම්භ කරන ධර්ම දේශනා මාලාවට අප මාතෘකා වෙන් කරලා තියෙනවා. ඔබට ඒ මාතෘකා දැක ගන්න පුළුවන්. ඒ ප්‍රධාන මාතෘකා තේමා කරගෙන ඊට සම්බන්ධව ත්‍රිපිටකයෙන් කරුණු ගෙනහැර දක්වමින් මේ ධර්ම දේශනා මාලාව පවත්වන්නටයි අප බලාපොරොත්තු වෙන්නේ. අද අපේ මාතෘකාවසෙන් අප තෝරාගත්තේ බුදුදහමෙහි මූලික සැකස් මහා ධර්මෙහි ගුණ කියන මාතෘකාව. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමෙන් බලාපොරොත්තු වුණු අපේක්ෂාව මොකද්ද? ඒ ධර්මයේ තියෙන ගුණ මොනවාද කියන කාරණේයි අප අද පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අප මේ විදියට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මය ශ්‍රවණය කරන්නේ සසර කළා වූ මහා පිනක ආනිසංසයක් විදියට. මේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව සලකන්නේ සඳහන් වන්නේ සවනානුත්තරී කියලා. අපේ දේශවන වලින් අසන උතුම්ම දේ හැටියටයි සඳහන් වන්නේ. මේ ධර්මය අපට පහසුවෙන් ලැබෙන දෙයක් නෙවෙයි, මේක අතිශය දුර්ලභ දෙයක්. කෙච්ඡං සද්ධම්ම සවණං කියන්නේ ඒකයි. ඊටාම දුර්ලභව ලැබෙච්ච අවස්ථාවක්. ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ එක අතකින් යම්කිසි කෙනෙක් සුගතියේ ඉන්නට ඕන. සුගතියේ හිටියට විතරක් මදි. ඒ තැනැත්තා බුද්ධෝත්පාද කාලයක පරිපූර්ණ ජීවිතයක් ලබාගත් කෙනෙක් වෙන්නට ඕන. නුවණ තියෙන කෙනෙක් වෙන්නට ඕන. මේ කරුණු සියල්ලක්ම සපිරෙච්ච අවස්ථාවකදී අපට ධර්ම ශ්‍රවණය කරන්නටත් ඒ දහම පිළිපදින්නටත් අවස්ථාව ලැබිලා තියෙන්නේ. ලැබෙන්නේ. ඉතින් ඔබත් මාත් මේ උතුම් භාග්‍ය සම්පන්න අවස්ථාව ලැබලා තියෙන්නේ. මේ අවස්ථාවට සඳහන් කරන්නේ ෂණ සම්පත්තිය කියලා. ඊටාම භාග්‍ය සම්පන්න දුර්ලභ අවස්ථාව කියන එක. ධර්මයේ සඳහන් වෙනවා දුගතියේ ඉන තැනැත්තෙක් සුගතියට එන්න ලැබීම හරියට වසර 100කට වරක් මොහොතෙන් උඩට එන එක ඇහක් පමණක් පෙනෙන කනකැස් බෑවෙක් වියසිදුරෙන් අහස දකින්න හා සමාන දුර්ලභ දෙයක් කිය අපාගත වෙච්ච සත්වෙක් නැවත සුගතියකට එන ලැබෙනවා කියන කාරණේ. ඊළඟට සඳහන් කරනවා සුගතියට කෙනෙක් ආවත් ඒ සුගතියේ අවස්ථාවකදී බුද්ධෝත්පාද කාලයක සද්ධර්මයේ ශ්‍රවණය කරන් ලැබීමත් නැවත අර උපමාවම දක්වනවා කනකැස් බෑවෙක් වියසිදුරෙන් අහස දකින්න හා සමානයි කියලා. පින්තුනේ මේ උපමාවෙන් අපට පේනවා අර උපමාව අවස්ථා දෙකකින් ජයග්‍රහණය කරපු අවස්ථාවක් අප මේ ලබන ධර්ම ප්‍රතිලාභය. ඉතින් ඒ ගැන අපි හුඟක් සතුටටපත් වෙන්න ඕන. මේ උතුම් සද්ධර්මයේ මනවින් ශ්‍රවණය කරලා අපට පිළිපදින්න පුළුවන් උපරිම ආකාරයෙන් ජීවිතයට සම්බන්ධ කරගන්නට අප දැඩිසේ අදිස්ථාන කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වසර 45ක් ධර්ම දේශනා කළා. වයස අවුරුදු 35දී සම්බුද්ධත්වයට පත්වෙච්ච සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් වශයෙන් වසර 45ක් ලෝකෙට ධර්ම දේශනා කළා. ඒ දේශනා කරපු ධර්මයේ සමස්ත වශයෙන් ගත්තොතින් උන්වහන්සේම දේශනා කරනවා, මහණෙනි මම අතීතයේ දැනුත් කාරණා දෙකක් පමණයි ලෝකෙට දේශනා කරන්න කියලා. ඒ තමයි දුකත් දුකෙන් නිදහස් වීමත් පමණයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සමස්ත සාරාංශය තමයි දුකත් දුකෙන් නිදහස් වීමත් කියන කාරණය. දුක කියන්නේ මොකද්ද කියලා පෙන්නලා ඒ දුකෙන් නිදහස් වෙන මාවතයි උන්වහන්සේ අපට දේශනා කළේ. පින්නතුනි මේ දුක් සමුදාය සම්පූර්ණයම හටගන්නේ අපේ හිතේ තියෙන කෙලෙස් අනුව. ලෝභ, ద్వේස, මෝහ කියන මෙන්න මේ ප්‍රධාන අකුසල මූල තුන පාදක කරගෙනයි අප යම්තාක් දුකක් විඳිනවා නම් ඒ සියලු දුක් අපි විඳින්නේ. එතකොට බුදුහාමුදුර ධර්ම දේශනා කළේ අපේ හිතේ තියෙන මේ ලෝභ, ద్వේස, මෝහ කියන නැත්නම් රාග, ద్వේස, අවිද්‍යා කියන මේ ප්‍රධාන අකුසල මූලයන් දුරු කරලන්නටයි උන්වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඒ ධර්ම දේශනා තුළින් එකාතකින් තදංග වශයෙන් මේ අකුසල් යටපත් කරනවා, ඒ වගේම විස්කම්බන වශයෙන් යටපත් කරනවා, ඒ වගේම සමුච්ඡේද වශයෙන් සම්පූර්ණ ප්‍රහීණ කරන මාර්ගය දේශනා කළා. අන්නේ මාවත තේරුම් ගැනීමයි අප සද්ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ක්‍රමානුකූලව ගැඹුරට යන ධමයක්. මහා සාගරය වෙරළේ පටන් ක්‍රමයෙන් ගැඹුරට යනා වගේ භාගතුන් වහන්සේ දේශනා කරන ධර්මයත් ක්‍රමයෙන් ගැඹුරට යන ධමයක්. අන්නේ ධම අපේ බුද්ධි මට්ටමේ පමණට අපට ගැඹුරට යන්න පුළුවන්. ඒ සඳහා අපට මූලික වන ප්‍රධානතම කාරණය තමයි අපි ඇසුරු කරන පුද්ගලයන්ගේ ස්වභාවය. අපේ බුද්ධි මට්ටමට අනුව අපේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනවා. ඒ කල්යාණ මිත්‍රයන්ගේ පමණට අපට ධර්මය ලැබෙනවා. ධර්මය ලැබෙන පමණට අපට මේ ධම්මගේ ඉදිරියට යන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව ඊටාම පැහැදිලි කාරණයක් අපේ ආධ්‍යාත්මික ගමන් මඟ තීරණය කරන ප්‍රධානතම සාධකය වන්නේ අපේ වැඩිපුර ළඟින් ඇසුරු කරන්නේ කවුද කියන කාරණය. වැඩිපුර දේශනා අපි කාගේ දේශනා දහන්නේ කියන කාරණය මතයි අපේ සම්පූර්ණ ආධ්‍යාත්මික ගමන් මඟ තීරණය වන්නේ. එනිසායි වරක් ආනන්ද හැඳුරන දේශනා කළේ සකල මේවෙහි දම් බ්‍රහ්මචරියං යදිදං කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංකතා කියලා දේශනා කළා. මුළුමහත් ශාසන බ්‍රහ්මචරියාව රඳා පවතින්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය මත කියන කාරණය. ඉතින් වර්තමානයේ පින්නතුනි අපි හුඟක් වාසනාවන්තයි. කල්යාණ මිත්‍රයන් අපේ ළඟම ඉන්න ඕනේ නැහැ. අපට මේ මාධ්‍ය මගින් විශේෂ නවීන තාක්ෂණය මගින් අපේ බුද්ධි මට්ටමට අනුව ඕනෑම කල්යාණ මිත්‍රයෙක් අපට සමීප කරගන්නට අවස්ථාව ලැබෙනවා. හැබැයි ඒක තීරණය වන්නේ අපේ බලාපොරොත්තුව, අපේ අභිලාෂය කෙතෙක්ද කියන කාරණය මත. ඔබ බලාපොරොත්තු වෙන්නේ මේ ජීවිතයේ සාමාන්‍ය සරල කාරණා ටිකක් විතරක් නම් ඔබට ඒ මට්ටමට තමයි කල්යාණ මිත්‍රයන් ලැබෙන්නේ. ඔබ බලාපොරොත්තු වෙන්නේ පරලෝ සුගතිගාමි වන්නට නම් ඔබට ඒ මට්ටමෙන් තමයි කල්යාණ මිත්‍රයන් ලැබෙන්නේ. ඔබ කැමති වඩාත්ම ගැඹුරින් දහම තේරුම් අරගෙන සම්පූර්ණ සසර දුකින් මේ ආත්ම භාවයේදීම හෝ ආසන්නතම භවයකදී නිදහස් වන්නට නම් ඔබට එපමණට කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙනවා. ඒ නිසා ඔබේ බුද්ධි මට්ටම, ඔබේ ආධ්‍යාත්මික උවමනාව, උනන්දුව මේ දහමගේදී ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා. එහිදී විශේෂයෙන්ම ඔබ කොයිතරම් දුරට බුද්ධිමත්ද කියන කාරණය ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා. ඒ වගේම භාගතුන් වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කරන්න ආරම්භ කරලා ප්‍රධාන වශයෙන්ම දේශනා කළේ ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවේ න වංකජාතෝ කියන කාරණය. කපටි නොවන, අවංක වූ, උත්සාහවන්ත, නුවණ තියෙන ශ්‍රාවකයන්ටයි බුදුහාමුදුරෝ මේ දහම වෙත එන්න කියලා ප්‍රකාශ කළේ. අනේ නිසා මේ දහම්මගේ යද්දී අපට විශේෂයෙන්ම උනන්දුවක් තියෙනට ඕන, අවංක භාවයක් තියෙනට ඕන, කපටි නොවන ස්වභාවය යුක්ත වෙන්නට ඕන, සියුම් බුද්ධියක් අපට තියෙනට ඕන. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි භාගතුන් වහන්සේ දේශනා කරන පටිසෝතගාමින් නිපුණං දුද්දසං අනුන් කියන කාරණය. මේ සද්ධර්මය කියලා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට දේශනා කරන සදහම් පණිවිඩය කියලා කියන්නේ මේක පටිසෝතගාමී දහම. මේක ලෝකේ යන විදියට යන දහමක් නෙවෙයි. ඒ ලෝකේ යන විදිය සම්පූර්ණයෙන්ම හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් කළා. ඊට වඩා සම්පූර්ණ වෙනස් දහමක් දේශනා කරන දහමකුයි මේ දේශනා කරන්නේ. ඒක උඩුගම් බල යන දහමක්. ඒක පටිසෝතගාමී දහමක්. ඒ වගේම නිපුණං ඒක බුද්ධිමය බුද්ධිමත් අයට ගෝචර වන දෙයක්. දුද්දසං අනුන් තේරුම් ගන්න අමාරු ඉතාම සියුම් දෙයක් විදියට මේක දේශනා කළා. සාමාන්‍ය ආරම්භයේදී සාමාන්‍ය ධර්ම කරුණු සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. නමුත් මේක ගැඹුරට යන්න යන පේන දේ තමයි ඉතාම සියුම් බුද්ධියක්, විචක්ෂණ ඥානයක්, සිහියක්, නුවණක් තියෙන කෙනෙකුට තමයි මේ ධහම තේරුම් ගන්නත්, ඒ තේරුම් ගන්න ධහමෙන් නිසිපල නෙලා ගන්නටත් පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා පින්නතුනි, ඔබ සසර බොහෝ පින්කල ලැබපු මේ වාග්ය සම්පන්න අවස්ථාව දුර්ලභ ෂණ සම්පත්තිය අපතේ නොයනසේ ඉන් උපරිම ප්‍රයෝජන ගන්නට ඔබ දක්ෂ වෙන්නට ඕන, ඔබ බුද්ධිමත් වෙන්නට ඕන, ඔබ අවංක වෙන්නට ඕන, ඒ සඳහා උපරිම කැපවීමක් කරන්නට ඕන. එහෙම මොනෝචින් ඔබට මේ ධර්මය ලැබෙනවා, ඒ ධර්ම ඔබේ ජීවිතයට ආලෝකයක් වෙනවා, දුකෙන් නිදහස් වීම සඳහා උපකාරවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධහම. උන්වහන්සේගේ හැම ධහම් පදයකම තියෙන්නේ විමුක්ති රසය. මහා සාගරයේ ජලය කොතනින් ගත්තත් තියෙන එකම රසයයි, ඒ තමයි ලුණු රස. ඒක රසෝ ලෝණ රසෝ, එකම ලුණු රසයි තියෙන්නේ. අන්න ඒ වගේ මේ සද්ධර්මයේත් ඒක රසෝ විමුක්ති රසෝ, එකම රසයයි විමුක්ති රසයයි තියෙන්නේ. කෙලෙස් වලින් දුර වෙන මාවතයි මේ දේශනා කරන්නේ. දුකෙන් නිදහස් වෙන මාවතයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. අන්නේ මාර්ගයේදී පින්නතුනි, අපේ හිතේ තියෙන රාගාදී අකුසල දහම් ඒකාතකින් තදංග වශයෙන් අපි යටපත් කරනවා. දානෙන් සහ සීලෙන් කරන්නේ මේක. ඒ වගේම විස්කම්බන වශයෙන් දුරු කරනවා. කාමච්ඡන්ද ආදී නීවරණ ධාන මට්ටමේදී අපි දුරු කරනවා. ධාන මට්ටමෙන් යටපත් කරනවා. ඊළඟට සමුච්ඡේද වශයෙන්, විදර්ශනා වැඩීම් වශයෙන් අපි අවිද්‍යාව දුරු කිරීමෙන් සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ධර්ම ක්‍රමානුකූලව දුරු කරන දහමක් තමයි භාගතුන් වහන්සේ අපට මේ දේශනා කළේ. ඉතින් ඒ දහම ශ්‍රවණය කරන කරන්න අපට අපේ ජීවන මඟ ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ හමු වෙනට ආපු දීඝජානකෝලිය ව්‍යග්ගපජ්ජ වරක් උන්වහන්සේගෙන් ප්‍රශ්න කරනවා, ස්වාමීනි අපේ ජීවිතයේ මෙලොව යහපත සිදු වෙන්නටත් ඒ වගේම පරලෝ යහපත සිදුවෙන්නටත් හේතු වන ධර්ම කරුණු දේශනා කරන්න කියලා. ව්‍යග්ගපජ්ජ දීඝජානුකෝලිය සඳහන් කරනවා, ස්වාමීනි අපේ මෙලව ජීවිතය යහපත් වෙන්නටත් මරණින් මතු ජීවිතය යහපත් වෙන්නටත් ධර්ම කරුණු දේශනා කරන්න කියලා. මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ පින්නතුනේ අපට වැදගත් වෙනවා ධර්මයේ තියෙන මූලික සැකැස්ම තේරුම් ගැනීමේදී. එතකොට බුදුහාමුදුර එකතකින් ධර්ම දේශනා කරන්නේ මෙලව යහපත සිදු කරගන්න. ඒ වගේම පරලෝ යහපත සඳහනිත් පැත්තෙන්. පරලෝ යහපතත් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සුගතිගාමී වෙන්නට, අනිත් එක සම්පූර්ණයෙන්ම සසර ගමන නිමාවටපත් කළා දුකෙන් නිදහස් වන්නට, සංසාර චක්‍රයෙන් නිදහස් වෙන්නට. එතකොට මේ ධර්මයේ මූලික පදනම තමයි මෙලව ජීවිතය සාර්ථක කර ගැනීම. භාගතුන් වහන්සේ ව්‍යග්ගපජ්ජට දේශනා කරනවා මෙලව ජීවිතය සඵලවන්නට නම් කාරණා හතරක් අවශ්‍ය වෙනවා කියලා. ඒ මොනවද? උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියලා. අපි හැමදෙනාම කැමති මෙලව ජීවිතය සඵල කරගන්න. ඔබ අධ්‍යාපනය ලබන්නේ, රැකී රක්ෂා කරන්නේ, වෙනත් කටයුතු හැම දෙයක්ම ඔබ කරන්නේ මෙලව ජීවිතය සඵල කරගන්න. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සරසතා ඥාණයෙන් අවබෝධ කරගත්තෝ මේ සඳහම් මගෙන් උන්වහන්සේ අපට පැහැදිලි කළ දෙනවා මේ ජීවිතය සාර්ථක කරගන්න නම් අපි මොකද කරන්න ඕන කියලා. එහිදී උත්තාන සම්පදා මහන්සියෙන් වැඩ කිරීම පළවෙනි කාරණය. මහන්සියෙන් අපි කොමක්ද කළ යුත්තේ? එක පැත්තකින් අපි අධ්‍යාපනය ලබන්නට ඕන, ධාර්මික රැකියාවක් කිරීම ඉලක්ක කරගෙන කුඩා කාලේ අපි මහන්සියෙන් ඉගෙන ගන්නට ඕන. ඒක උත්තාන සම්පදායෙන් කළ යුතු පළවෙනි දේ. දෙවෙනි කාරණය තමයි ඒ අධ්‍යාපනයට සරිලනසේ ලෝකේ වැඩි පිරිසකට යහපතක් කළ හැකි දැහැමි රැකියාවක් අපි කරන්නට ඕන. උත්තාන විරියාදිගතේහි, බාහා බල පරිචිතේහි, සේදාවක් හිත්තේහි, ධම්මිකේහි, ධම්මලද්දෙහි කියලා සඳහන් වන ආකාරයට මහන්සියෙන් දෑතේ වීරියෙන් දහඩියම වගුරුවලා අප ධනෙ උපයන්නට ඕන. එහෙම උපයපු ධනයක් තමයි යහපත් ජීවනෝපායක් බවට පත් වෙන්නේ. එහිදී ප්‍රධාන නිර්ණායකය වන්නේ ධම්මිකේහි ධම්මලද්දෙහි කියන කාරණය. මහන්සියෙන් අපි කටයුතු කළාට විතරක් මදි. ඒ අප මහන්සියෙන් කටයුතු කිරීම ධාර්මික දෙයක් වෙනට ඕන. ධර්මානුකූල බව නැමැති නිර්ණායකයමත් ඉඳගෙනයි අප ලබන අධ්‍යාපනය සහ ආර්ථික කටයුතු මෙහෙවන්නට ඕන, කළමනාකරණය කරගත යුත්තේ. අන්නේටයි උත්තාන සම්බදාව කියන්නේ. මහන්සියෙන් වැඩ කරන්නට ඕන. ඒ වගේම ආර්ථික සම්පදා, ඒ මහන්සියෙන් ලැබපු අධ්‍යාපනය, ඒ වගේම ආර්ථිකය, ධනය අපි සුරක්ෂිත කරගන්නට උත්සාහවන්ත වන්නට ඕන, ආරක්ෂා කරගන්නට ඕන. ඒ වගේම කල්යාණ මිත්‍රතා, මෙලවටත් පරලොවටත් යහපත කියා දෙන හොඳ මිතුරන් ආශ්‍රය කරන්නට ඕන. ඒ වගේම සමජීවිකතා, අර ධාර්මික ඕපියක වස්තුව නිසි විදියට අපි පරිහරණය කරන්නට ඕන. අත්තාන සුකේති පීනේති, ඒ දානෙන් තමන් මුලදී තෘප්තිමත් වෙන්නට ඕන. ඒ වගේම පුත් දාරාණං සුකේති පීනේති, දූ දරුවන් පෝෂණය කරන කෙනෙක් නම් එයට නිසි සේවවිය පෑදම් කරන්නට ඕන. මාතා පිතුන්නං සුකේති පීනේති, අම්ම තාත්තා පිනවන්නට ඕන, අම්ම තාත්තා පෝෂණය කරන්නට ඕන ඒ වස්තුවෙන්. ඒ වගේම පූජනීය උතුමන්ට, අසරණයට, ඥාතීන්ට ශක්ති ප්‍රමාණයෙන් තමන් පරිත්‍යාගයක් කරන්නට ඕන. මෙන්න මේකයි මෙලව ජීවිතයේ සඵලවන්නට හේතු වන කරුණු විදිහට දේශනා කරේ. උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියන මේ කාරණා. මේ අතරුණුත් පින්නතුනි ප්‍රධානතම කාරණයක් වන්නේ කල්යාණ මිත්‍රතා කියන කාරණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරව ධර්මයේ සියල්ලක්ම දැස නුවණින් විමසිල්ලෙන් බලන විට අපට පැහැදිලි වෙන කාරණයක් තමයි මෙලව ජීවිතය සඵල කරගන්නත්, පරලෝ ජීවිතය සඵල කරගන්නත්, නිර්වාණ අවබෝධය, විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්නටත් මේ යන ගමන් මගේදී අප ඇසුරු කරන මිත්‍රයන්, කල්යාණ මිත්‍රයන් අපට සුවිශාල බලපෑමක් සිදු කරනවා, උපකාරයක් සිදු කරනවා. අන්න ඒ නිසා අප දක්ෂ වෙන්නට ඕන. අප ඇසුරු කරන්නේ කවුද? අපි වැඩිපුර යම්කිසි කෙනෙක්ගේ ප්‍රකාශයක් අහනවා නම් වැඩිපුර අපි අහන්නේ කාගේ වචනද කියලා තේරුම් ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. අන්න එය අප ගමන් කරන ගමන් මඟ තීරණය කරන ප්‍රධානතම සාධකයක් බවට පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට අපට ධර්ම දේශනා කරන අපේ මෙලව ජීවිතය සඵල කරගන්න. අධ්‍යාපනයෙන්, ආර්ථිකයෙන්, සෞඛ්‍යයෙන් දිනු වෙලා, ඊටාම සමබල ජීවිතයක් ගත කරමින්, ඕනෝන් අතර යුතුයකම් ඉටු කරමින් කොහොමද සාමකාමී ජීවිතයක් ගත කරන්නේ කියන කාරණය සිගාල වැනි සූත්‍රවල ඊටාම පැහැදිලිව බුදුහාමුදුරුවෝ අපට දේශනා කරනවා. ඒ වගේම මංගල සූත්‍රය ආදී සූත්‍රවලදී දේශනා කරනවා. වසල සූත්‍රයේ පරාභව වැනි සූත්‍රවලදී අපි නොකළ යුතු දේවල් ගැන අපට පැහැදිලි කළ දීලා අප වඩාත්ම නිවැරදි ගමන් මාර්ගයකට මෙහෙවනවා මංගල සූත්‍රයෙන්. ඉතින් මෙන්න මේ කරුණ වලින් අපට තේරුම් ගන්න පුළුවන් අපි මෙලව ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද කියන එක. පින්නතුනේ මෙලව ජීවිතය සඵල කර ගැනීම පමණක් නෙවෙයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනේ දේශනා කරන්නේ. සාමාන්‍ය වර්තමාන කාලයේ ඔබ ලබන අධ්‍යාපනය ලෝකේ බොහෝ අය ඔබට උගන්වන්නේ කොහොමද මෙලව ජීවිතය සාර්ථක කරගෙන ජීවත් වෙන්නේ කියන කාරණය. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඊටත් වඩා ඉදිරියට ගිහිල්ලා උන්වහන්සේ තේරුම් ගත්තා මේ සත්වයා කියන්නේ අවුරුදු 50කට ජීවත් වෙන කෙනෙක් විතරක් නෙවෙයි මේ සාංශාරික සත්වයෙක් මේ සංසාර චක්‍රයේ ගමන් කරන සත්වේ අන්නේ ගමන් මගේදී අප කාන්තාරයක් බඳු මේ අතිශය දුෂ්කර ගමනක යෙදෙන අවස්ථාවේදී අපේ ඒ ගමන් මග සේම භූමියක් කරගන්නට යහපත් ගමන් මගක් කරගන්නට හේතු වන විදියට මාවතක් උන්වහන්සේ දේශනා කළා. ඒ සඳහා අප මරණයෙන් මතු අපේ ජීවිත සුගතිගාමි වෙන විදියට මේ ජීවිත කාලයේදීම ජීවත් වෙන සමයේදීම අපි අපේ ජීවිතය කළමනාකරණය කරගන්නට ඕන. එහෙම නොවුනොත් පින්නතුනි ඒක ලොකුම අභාග්‍යයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී උන්වහන්සේ තේරුම් ගත් ප්‍රධානතම දෙයක් තමයි මේ සුගතියන සත්‍යයන්ට තියෙන ප්‍රධානතම ජීවිත අභියෝගයේසේ උන්වහන්සේ තේරුම් ගත්තේ මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන්න තියෙන අවස්ථාව. මරණයට පත් වෙන බොහෝ මිනිසයන් මරණයෙන් පස්සේ දුගතිගාමි තැන්වල ඉපදෙන්නේ. බුදුහාමුදුරුවෝ මේක දැකලා උන්වහන්සේට ලොකු අනුකම්පාවක් ඇති වුණා, සංවේගයක් ඇති වුණා. අනේ සංවේගය තුලින් උන්වහන්සේ ලෝකයාට මේ අපාගත මාර්ගයේ වළක්වන්නට සුගතිගාමි මාර්ගයේ විවර කළ දෙන්නට දේශනා රසක් උන්වහන්සේගේ අනුශාසනා තුල ඇතුළත් කළ තියෙනවා. අනේ නිසා ප්‍රතිරුන් ගති උතුයි. මේ ජීවිත කාලය සුඛිත මුදිතව ගත කරන විතරක් නෙවෙයි මරණයෙන් මතු ජීවිතය අපාගත නොවන්නට මේ ජීවිත කාලය තුරදීම අපි ස්ථාවර පදනමක්, සුරක්ෂිතතාවයක්, ආරක්ෂාවක්, රැකවරණයක් සලසා ගත යුතුයි. මේක තමයි අපට ධර්මයෙන් ලැබෙන ඊළඟ ප්‍රතිලාභය බවට පත් වෙන්නේ. මේ සඳහා එදා ව්‍යග්ගපජ්ජට භාගතුන් වහන්සේ දේශනා කරනවා මරණයෙන් මතු ජීවිතය සඵල කරගන්නට හේතු වන කරුණු හතරක්. ඒ තමයි සද්ධා සම්පදා, ඒ වගේම ඡාග සම්පදා, සීල සම්පදා, ඊළඟට පඤ්ඤා සම්පදා. සද්ධා, ඡාග, සීල, පඤ්ඤා කියන මෙන්න මේ කරුණු හතරෙන් අප දිනුවන්නට ඕන මරණය මතුදී ජීවිතය සඵල කරගන්න. ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන, සිල්වන්ත වෙන්නට ඕන, දන් දීම පුරුදු කරන්නට ඕන, ප්‍රඥාව දිනු කරගන්නට ඕන. ශ්‍රද්ධාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් බුදු දම සංඝ කියන තෙරුවන කෙරෙහි තියෙන විශ්වාසනීයත්වය. වඩාත්ම පැහැදිලි කරගත්තොත් අප යමක් කරනවා නම් අන්නේ කරන දේ ගැන තියෙන විශ්වාසනීයත්වය. අපි යමක් ඇසුරු කරනවා නම් ඒ ඇසුරු කරන පුද්ගලයා ගැන තියෙන විශ්වාසනීයත්වයටයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඇයි ඒකට හේතුව? මේ ශ්‍රද්ධා කියන වචනේ භාගතුන් වහන්සේ උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන කලිනුත් උන්වහන්සේ ළඟ තිබුණා කියලා සඳහන් කරනවා. ආලාර කාලාම උද්දකරාම පුත්තවැණිය ඇසුරු කරනකොට භාගතුන් වහන්සේ සඳහන් කරන එදා උන්වහන්සේ බොහෝ සමෙහි උන්වහන්සේට ශ්‍රද්ධාවක් තිබුණා කියලා. ඒ ශ්‍රද්ධාව කියලා කියන්නේ තමා පුහුණු කරන කාරණය ගැන, නැත්නම් ඇසුරු කරන පුද්ගලයන් ගුරුවරුන් ගැන තියෙන විශ්වාසනීයත්වය. අන්න ඒ විශ්වාසනීයත්වය අවශ්‍ය වෙනවා අප යම් කිසි කටයුත්තක් කරද්දී. එතකොට විශේෂයෙන් බෞද්ධයන්සේ අප ශ්‍රද්ධාවසේ දකින්නේ සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදියට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය, උන්වහන්සේගේ තථාගතත්වය, සම්මා සම්බුද්ධත්වය පිළිබඳව තියෙන විශ්වාසනීයත්වය. ඒක ඊටම වැදගත් මේ ධර්ම මාර්ගය ඉදිරියට යනට. ඊළඟට සිල්වන්ත භාවයේ කායික වාචික සංවරය. මෙයත් අපට අවශ්‍ය වෙන ජීවිතයක් සපර කරගන්නට. ඊළඟට ත්‍යාග සම්පත්තිය. ත්‍යාගය කියලා කියන්නේ පරිත්‍යාගය, අත්හැරීම, දන් දීම. ඒ වගේම පඤ්ඤා සම්පදා. උදයත්තේ ගාමිනී පඤ්ඤා කියලා සඳහන් කරනවා. මේ රූපාදිස්කන්ධ පංචකය, නැත්නම් අසාදී ආයතන, නැත්නම් චක්කු ධාතු ආදී ධාතුම් පිළිබඳව ඇතිවීම නැතිවීම නුවණින් දැකීම, මේකට කියනවා ප්‍රඥාව කියලා, උදයත්තේ ගාමිනී පඤ්ඤා කියලා. මෙන්න මේ කරුණු හතර පින්නතුනි, ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගවන්ත භාවය සහ ප්‍රඥාව කියන කරුණු හතර මරණින් මතු ජීවිතය සපර කරගන්නටත්, ඒ විතරක් නෙවෙයි ප්‍රඥාව දිනු කිරීමෙන් මේ සංසාර චක්‍රයෙන් නිදහස් වන්නට මාර්ගය විවර කරගන්නටත් අපට උපදෙස් සපයනවා. එතකොට මේ කරුණු හතර සම්පූර්ණ කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මරණයෙන් මත්තේ නැත්තම් මරණයට පත් වුණාට පස්සේ මේ වගේම ප්‍රතිලාභ තියෙන්නේ කියලා. නමුත් පින්නතුනි, ඊටාම පැහැදිලි කාරණේ තමයි මේ කරුණ අපි ප්‍රගුණ කරනකොට අපිට මේ ජීවිත කාලයේදීම අපේ හිතේ තියෙන ලෝභාදී අකුසල මූලයන් ටිකෙන් ටික අඩුවන ආකාරය අපට දැක ගන්න පුළුවන්. එහි සතුට, සහනය තමාට මේ ජීවිත කාලයම දැක ගන්නට පුළුවන්. මේක තමයි ධර්මයෙන් අපට ලැබෙන ප්‍රධානතම ප්‍රතිලාභය බවට පත් වෙන්නේ. පින්නතුනි, අප මේ සඳහන් කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සැකැස්ම ගැන කතා කරද්දී, උන්වහන්සේ මේ සත්‍යයන් ධර්ම දේශනා කළේ එකාතකින් මේ ජීවිතය සඵල කරගන්න උත්සාහය, ආරක්ෂණය, කල්‍යාණ මිත්‍රත්වය සහ සමබර ජීවිත ජීවන ක්‍රමය කියන මේ කාරණාවලින් මෙලව ජීවිතය සඵල කරගන්න අතර ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, දන් දීමෙන් සහ ප්‍රඥාවෙන් තමාගේ සසර ජීවිත සුවපත් කරගන්න හැටි ආකාරයයි භාගතුන් වහන්සේ අපට දේශනා කළේ. එතකොට මේ හැම කාරණයකම මොකද වෙන්නේ පිනතුනි? අපේ හිතේ තියෙන කෙලෙස් අඩුවීමයි වෙන්නේ. අනිත් අතින් මේ කරුණ අපි සම්පූර්ණ කරන්න කෙලෙස් අඩු වෙනවා කියලා කියන්නේ අපේ හිතේ තියෙන මානසික අසහනය, දුක, පීඩාව ටිකෙන් ටික අඩු වෙනවා කියන එකයි. අන්නේ සඳහා අපි අකණ්ඩව මේ ධර්ම මාර්ගයේහි ඉදිරියට ගමන් කිරීම අවශ්‍ය වෙනවා. එහිදී මෙලව ජීවිතයේ සපර කරගන්න අපි හොඳ දෙගෙන කියාගෙන ගිහියන් වශයෙන් ඔබ රැකී ආරක්ෂා කරන අතරේදී ඔබ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් සමබර ජීවිතයක් ගත කරන අතරේදී ඔබ සැබෑ කල්යාණ මිත්‍රයන් ඔබට මුණ ගැහුණොත් ඔබට ඊළඟට ලැබෙන ප්‍රතිලාභය තමයි සද්ධර්ම වරප්‍රසාදය. මේ ධර්ම මාර්ගයේ ආරම්භයේ පටන් අවසානයේ දක්වා අපේ ආධ්‍යාත්මික ගමන් මඟ සාසන බ්‍රහ්මචාරියාව සඵල කර ගැනීමට හේතු වන, නැත්නම් ප්‍රඥාව දිනු කර ගැනීමට හේතු වන, වෙනත් විදිහකින් කියනවා නම් සෝතාපන්න භාවය, මාර්ගඵලලාභීත්වය සාක්ෂාත් කර ගන්නට අපට බලාපොරොත්තුවක් තියෙනවා නම් ආරම්භයේ පටන් අවසානයේ දක්වාම දිනු කර යුතු ප්‍රධානතම කාරණා හතරක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. ඒ මොනවද? කල්යාණ මිත්‍රත්වය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන කාරණය. මේ කාරණා හතර තමයි අපි කොයිතරම් දුරට ආධ්‍යාත්මිකව දියුණු වෙනවාද කියන කාරණය තීරණය කරන ප්‍රධානතම සාධකේ බවට පත් වෙන්නේ. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම, ඔවුන් වෙතින් ධර්මයේ ශ්‍රවණය කිරීම, ඒ අහන ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම සහ සීල සමාධි ප්‍රඥා නැත්නම් ආරිසිංහ මාර්ගය කියන මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි අකණ්ඩව අවංකව නියැලීම. මෙන්න මේක අපේ ජීවිත සඵල කරගන්නට අපට හේතුවක් වෙනවා. පින්නතුනි, මෙලෙස ධර්ම කරුණු අපි සාකච්ඡා කරද්දී අපි බලන්නට ඕන අප මේ කරන කරුණ වලින් අපට ලැබෙන ප්‍රතිලාභ. අපර මුල කරුණු අතර සම්පූර්ණ කරනකොට අපේ මේ ජීවිතය හුඟක් දුරට සාර්ථක වෙනවා. අපට හුඟක් ධනයක් ලබන්න බැරි වුණත් අප ලබන ධනය ධාර්මික ධනයක් වෙන නිසා ඒ ධනයෙන් අපට නිසි ආකාරයෙන් අපේ ජීවිත කළමනාකරණය කරගන්න පුළුවන්කම ලැබෙනවා, විශේෂයෙන් අපේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම වශයෙන්. අනිත් පැත්තෙන් ශ්‍රද්ධාදී ගුණධම් සම්පූර්ණ වෙනකොට අප කල්යාණ මිත්‍රයන් වෙතින් ධර්ම ශ්‍රවණය කිරීම ආනිසංස ලෙස අපට සසර ගැන යම්කිසි අවබෝධයක් ලැබෙනවා. ධර්ම ශ්‍රවණය කරනකොට අපට ලැබෙන ප්‍රධානතම ප්‍රතිලාභය තමයි සම්මා දිට්ඨිය කියන කාරණය. මනා දැක්ම නිවැරදි දැක්මක් ජීවන දර්ශනයක් අපට ඇති වෙනවා. ඒ දේ පළවෙනි කාරණය තමයි කර්මය ගැන අපට දැනුමක් ඇති වෙනවා. අපේ සිත මුල් වෙලා කයින් වචනෙන් සිතින් යමක් කරනවා නම් අපේ සිතේ ස්වභාවයට අනුව ඊට අනුරූප වූ සැප දුක් ලැබෙනවා කියන කාරණය. සිත අපිරිසිදු නම් කායිකව වාචිකව මානසික කරන දේවල් වලින් අපට දුක් පීඩා ලැබෙන්නේ. සිත පිරිසිදු නම් අපි කරන කායික වාචික මානසික ක්‍රියාවලට අපට සැප ලැබෙනවා කියන කාරණය. මෙන්න මේ විශ්වසනීයත්වයත් එක්ක පින්නතුනි අපට ඊළඟට ඇතිවන දේ තමයි සබ්බපාපසකරණම් කුසල සූපසම්පදා කියපු ආකාරයට අපි හැකිතාක් දුරට අකුසලෙන් මිදෙනවා. කුසල සූපසම්පදා අප දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරගන්නවා. ලෞකික කුසලයේ සිද්ධ කරනවා. මෙන්න මේක තමයි කර්මය පිළිබඳව අවබෝධයෙන් ලැබෙන ප්‍රධානතම ජීවිත පරිවර්තන බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ සමස්ත දේශනාවල සියලුම අනුශාසන සංක්ෂිප්ත කළ දක්වපු ප්‍රධානතම ගාථාවෙන් මේ කරුණ පැහැදිලි වෙනවා. සබ්බපාපසකරණං කුසල සූපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං කියලා බහතුන් වහන්සේ දේශනා කළේයයි. සමාධියට ලැබුණු පමණට ප්‍රාණඝාතාදී අකුසල වලින් අපි හැකිතාක් දුරට වෙන් වෙනවා. විශේෂයෙන් පංච දුෂ්චර්යයෙන් වෙන් වෙනවා. පංචශීලය ආරක්ෂා කරනවා. ඒ වගේම කුසල සුභ සම්පදා අපේ කර්මය පිළිබඳ විශ්වාසයෙන් දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා නැත්නම් ලෞකික කුසලයන් අප සිද්ධ කරගන්නවා. පින්නතුනි මේවා අපේ කල යුත්තේ ඇයි? යම් කෙනෙක් ජීවිතයේ සතුට සැනසීම බලාපොරොත්තු වෙනවා නම් මේ අපේ ජීවිතයේ ප්‍රධානතම ඉලක්කය නම් අපේ හිත පිරිසිදුව හැකිතා කකුසලෙන් වෙන්ගන්නට ඕන. එහෙම නොවුනොතින් අපේ ජීවිතයෙන් සිදුවන අඩුපාඩු අපේ හිතට ලොකු වේදනාවක් ගෙන දෙනවා. අපේ ජීවිතයේ සතුට නැති වෙන හේතු වෙනවා. අන්නේ ගමන් මගේදී ප්‍රධානතම කාරණයක් වන්නේ ප්‍රාණඝාතාදී අකුසල වලින් වෙන්වීම. නැත්තම් පංචශීල ආරක්ෂා කිරීම. ප්‍රාණඝාතය, සොරකම, කාමමිත්‍යාචාරය, බොරු කීම, මද්ද්‍රව්‍ය භාවිතය කියන මෙන්න මේ කරුණෝ පහෙන් Tamanට වෙන් වෙන්නට පුළුවන් නම් ඒක ජීවිතේ ලොකු ජයග්‍රහණයක්. අපේ ජීවිතයේ සාර්ථකත්වයේ සනිටුහන් කෙරෙන ප්‍රධානතම සාධකයක් වන්නේ මේ පංචශීලය කියන එක. අපේ නිවසේ තියෙන සාමකාමීත්වය, ගෘහස්ත ජීවිතයේ තියෙන සමගිය, සමාජගත ජීවිතයේ සාර්ථකත්වය ඔස්සේ ලෝක සාමය දක්වා යන මේ සියලුම සාධකවල ප්‍රධානතම සාධකයක් බවට පත් වෙන්නේ පංචශීල ප්‍රතිපදාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් පංචශීලය ආරක්ෂා කරනවා නම් ඔහු අවේරං දේති, අභ්‍යාපජ්ජං දේති, අභිහං දේති කියලා. යම් කෙනෙක් ප්‍රාණඝාතාදී අකුසලයෙන් වෙන් වෙනවා නම් පංචශීලය ආරක්ෂා කරනවා නම් ඒ තැනැත්තා ලෝකයට අවහිරි බව දෙන කෙනෙක් වෙනවා. අභ්‍යාපජ්ජං දේති ලෝකයට අවහිරතාවය නැත්තම් බාධා නොකරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අභයං දේති ලෝකයට නිර්භයතාවයේ අබේ දාණය දෙන කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනි මේ පංචශීලයේ ප්‍රතිපදාව හුදෙක් සීලයක් විතරක් නෙවෙයි ඒක දානයක්, ඒක අබේ දානයක්, ජීවිත දානයක්, ලෝකයට නිර්භයතාවයේ දෙන කෙනෙක් බවට පත් වෙනවා. ඔබ ඇසුරු කරන කෙනෙක් කල්පනා කරලා බලන්න. ඔබ සමීපතව ඉන්න කෙනෙක් සොරකම් කරනවා නම්, බොරු කියනවා නම්, කාමේ වරදා හැසිරෙනවා නම් ඒ ගැන ඔබ කොයිතරම් බයෙන්ද ඉන්නේ? ඔබ ඇසුරු කරන කෙනෙක් බොරු කියන්නේ නැහැ කියලා ඔබ දන්නවා නම්, ඒක නම් හොරකම් කරන්නේ නැහැ කියලා දන්නවා නම්, කාමේ වරදා හැසිරෙන්නේ නැහැ කියලා දන්නවා නම්, ඒක නා ගැන ඔබට කොයිතරම් විශ්වාසනීයත්වයක්, ගෞරවයක්, ආදරයක් ඇති වෙනවද? ඒ වගේමයි පින්නතුනේ ඔබ ගැනත්. ඔබත් මේ බොරු කීම්, සොරකම් කිරීම ආදී දේවල් වලින් වෙන් වෙලා ඉනවා නම් ඔබ සමීපව ඇසුරු කරන අය ඔබ ගැන ලොකු ගෞරවයක්, ආදරයක්, විශ්වාසනීයත්වයක් ඇති වෙනවා. අන්න ඒක ඔබේ ජීවිතේ සාර්ථක කරගන්නට, මේ ජීවිතේ සඵල කරගන්නට හේතු වන කාරණා අතරින් ප්‍රධානතම කාරණයක් බවට පත් වෙනවා. ඒ නිසා පින්නතුනි සිල්වත් ජීවිතය අතිශයින් වැදගත් වෙනවා. අකුසල වලින් වැළකීම වැදගත් වෙනවා. ඒ වගේමයි කුසල සුප සම්බදා කියපු විදිහට අපේ හිත පිරිසිදුන ආකාරයට කෙලෙස් ටික ටික අඩු කරගන්නට ආධ්‍යාත්මික ගමන් මඟ ඉදිරියට යෑමේදී දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාපට අතිශයින් වැදගත් වෙනවා. ටිකෙන් ටික නමුත් දානය පුරුදු කරන්න. gederi ඉන්න කුඩා සතුන්ට දන් දීමේ ඉඳන් නිවසේ තමන්ගේ දූ දරුවෝ ඥාති මිත්‍රාදීන් සැලකීම ඔස්සේ පූජනීය උතුමන්ට සංග්‍රහ කිරීම දක්වා වූ මේ යන ගමන් මගේදී අපට විවිධ ආකාරයෙන් දානය පුරුදු කරන්න පුළුවන්. එය ආමිස දාන වශයෙන්, අබේ දාන වශයෙන්, ධර්ම දාන වශයෙන් අපට පුරුදු කරන්න පුළුවන්. ඒ වගේම දානෙ නොනවති අපි සීලය රකින්නට ඕන. මුලින් සඳහන් කරපු ආකාරයට පංචශීලයේ අටශීල් දසශීල ආදී මේ සීලයන් රකින්න රකින්න අපේ ජීවිතයේ සතුට, සාමකාමී බව, නිදහස ටිකෙන් ටික වැඩි වෙන ආකාරය දැක ගන්නට පුළුවන්. ඒ වගේම භාවනාවක් විදියට භාවනා කමඨාන 40ක් බුදුදහම තුල දේශනා කරනවා. දස අනුස්සති, දස අසුබ, දස කසින, සතර බ්‍රහ්ම විහරණ, පටිකූල මනසිකාර මේ වගේ ධර්ම කරුණු භාවනා කමඨාන 40ක් බුදුදහම තුල පැහැදිලි කරනවා. මේ කරුණු අතරිනුත් විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව සුවිශේෂී කුසලයක් ලෙස ලෞකික කුසලයක් වශයෙන් බුදුදහම තුල අතිශය වරණාවට ලක් වෙලා තියෙනවා. මෙන්න මේ පින්කම් පින්නතුනේ අපේ ජීවිතයේ ඊටම ශක්තිමත් ලෙස අපි කරන්නට ඕන. සමහර ඇතම් පින්කම් කරනවා. නමුත් ඒ පින්කම් ශක්තිමත් නැහැ. පින්කම් කරපු ඇත්තොත් ඇතැම්මිට ජීවිතය අවසාන කාලයේ බොහොම සැකෙන් බියෙන් ඉන්නේ මරණයෙන් පස්සේ කොතෙන්ට යනවද කියලා. ඇයි මේකට හේතුව? මේකට හේතුව තමයි පින්නතුනේ අප පින්කම් කළාට ඒ කරන පින්කම් අපි ශක්තිමත් වෙ නොකිරීම. ඒ ශක්තිමත්ව කරන ආකාරය බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළ දීලා තියෙනවා. අපි දානයක් දෙනවා නම් ඒ දානය දෙන අවස්ථාවේදී බොහොම පිරිසිදු හිතින් අපි දෙන්නට ඕන. දානය දෙන්න කලිනුත් දෙන අවස්ථාවේදී දුන්නට පස්සෙත් කියන මේ අවස්ථා තුනේදීම අපි සතුටු වෙන්නට ඕන. විශේෂයෙන් දානය දීලා අවසානයේදී තමාගේ දෑතින් දීපු දානය ගැන නිතර නිතරම හිතන්න. එතකොට ඒක දානයක් විතරක් නෙවෙයි, ඒක ඡාගානුසතිය භාවනාවක් වෙනවා. ඔබ රකින්න සීලය ගැන නිතර නිතර හිතන්න. ඒ සීලය ගැන හිතමින්ම හිත එකඟ කරගන්න. ඒක සීලානුසතිය භාවනාවක් වෙනවා. ඒ වගේම ඔබ බුදුරජාණන් වහන්සේ උදෙසා දානයක් දෙනවා නම් ඒක සම්බුද්ධ පූජාවක් විතරක් නෙවෙයි. ඒ බුද්ධ පූජා පවත්වන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ තුල තිබුණු මහා කරුණාව, මහා ප්‍රඥාව, ඒ වගේම අරහං ආදී උතුම් සම්බුදු ගුණ එව සිහිපත් කරමින් දානය දෙන්න. දානි දෙල අවසානයේදී බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ ගැන නිතර නිතරම හිතන්න. එතකොට ඒක දානයක් විතරක් නෙවෙයි. ඒක බුද්ධ පූජාවක් විතරක් නෙවෙයි. ඒක අපට බුද්ධහනුස්සති භාවනාවක් බවට පත් කරගන්න පුළුවන්. ඔබ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී දහම් කරුණු වලින් මෙනෙහි කරමින් අහන්න. ඒ ධර්මයේ ගුණ නැවත නැවතත් මෙනෙහි කරන්න පසුව ඒක ධම්මවිජේ සම්බොජ්ජංගයක් බවට පත් කරගන්න දක්ෂ වෙන්න. මෙන්න මේ තුලින් අපට ධර්ම ශ්‍රවණය ධම්මානුස්සති භාවනාවක් බවට පත් කරගන්නට පුළුවන්. ඒ වගේම ස්වාමින් වහන්සේලා උදෙසා පූජා කරන සංඝසතු දාණය හුදෙක් දානයක් විතරක් නෙවෙයි. ඒ ස්වාමින් වහන්සේලා තුල තිබුණා වූ සුපටිපන්නතා ආදී සංඝ ගුණ සිහි කරමින් දානය දෙන්න. දානය දීලා අවසානයේදී ඔබේ දෑතින් දානය දීපු ස්වාමින් වහන්සේලා තුල මේ වගේ ගුණ ඇතුළත් වෙනවා නේද කියලා ඒ සරුවත් මොගලන් ආදී නික්ලේශී ස්වාමින් වහන්සේලා ගැන මඟඵලලාභී උතුමන් ගැන නැවත නැවතත් ප්‍රසාදයෙන් සිහිපත් කරන්න. එතකොට ඒක හුදෙක් දානයක් විතරක් නෙවෙයි, ඒක සංඝහනුස්සති භාවනාවක් බවට පත් කරගන්න පුළුවන්. ඔබ දෙවියන් උදෙසා පින් අනුමෝදන් කරනවා. දිව්‍ය ආසභාවලට පත්වලා තියෙන අය ශ්‍රද්ධා ශීලාදී ගුණධම් සම්පූර්ණ කරලා ඒ නිසා ඒ දෙවියන් ඒ සුගතියට පත්වෙච්ච කුසල ගැන සිතන්න. ඒ දෙවියන්ගේ තියෙන ශ්‍රද්ධාදී ගුණ මහිමය අපි හිතනකොට ඒක හුදෙක් දෙවියන්ට පින් දීම පමණක් නෙවෙයි, අපට දේවතානුස්සති භාවනාවක් බවට යපත් කරගන්න පුළුවන්. පින්නතුනි, අප සිද්ධ කරන කුසලය ශක්තිමත් කරගන්න ක්‍රමය මේක. දානේ ඡාගානුස්සති භාවනාවක් වෙන්නට ඕන. සීලේ සීලානුස්සති භාවනාවක් වෙන්නට ඕන. සංඝසතු දානමේ පින්කම සංඝානුස්සති භාවනාවක් වෙන්නට ඕන. ධර්ම ශ්‍රවණය ධම්මානුස්සති භාවනාවක් වෙන්නට ඕන. දෙවියන්ට පින් අනුමෝදන් කිරීම දේවතානුස්සති භාවනාවක් වෙන්නට ඕන. සම්බුද්ධ පූජා පැවැත්වීම බුද්ධානුස්සති භාවනාවක් වෙන්නට ඕන. මෙන්න මෙහෙම නොතින් තමයි සැබවින්ම අපේ කුසලයේ ශක්තිමත් වෙන්නේ. විශේෂයෙන් මරණයෙන් මතු ජීවිතයේ සුගතිගාමි වෙනවා කියන දැඩි විශ්වාසනීයත්වයක් අපට ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ මෙලෙස අප නුවණින් මෙනෙහි කරමින් අප සිද්ධ කරන පින්කම කුසලයේ ගැන වඩාත්ම කැපවීමෙන් අවබෝධයෙන් එය කළ පමණටයි. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරන පරලෝක ජීවිත සඵල කරගන්න තියෙන කරුණු අතරින් පඤ්ඤා සම්පත්තිය ප්‍රඥාව ලබා ගන්න ආකාරය. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් අපි එකාතකින් දාන ආදී පින් දහම් සිදු කරලා සුගතිගාමි වීමේ මාර්ගය තහවුරු කර ගැනීම පමණක් නෙවෙයි, අපි සසර දුකෙන් නිදහසන මාර්ගයත් බුදුහාමුදුරෝ දේශනා කළා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ දහමක් පටිසෝතගාමී දහමක් වන්නේ, උඩුගම් බලයන දහමක් වන්නේ මෙන්න මේකයි. ලෝකයේ පහළ වෙච්ච හැම කෙනෙක්ම සඳහන් කරන්නේ අනුසෝතගාමී දේශනා. මේ ලෝකේ යන විදියට සංසාර චක්‍රය තුලම යන විදියට වුන් අනුශාසනා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ දහම මේ සංසාර ගමනෙන් නික්මෙන්නට දේශනා කරපු, සංසාර චක්‍රයෙන් නිදහස් වන්නට දේශනා කරපු උඩුගම් බලයන දහමක් දේශනා කළේ. අනේ සඳහා අපේ ජීවිතයේ සමස්තය වෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මිස්කන්ධ පංචකය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අපි මෙනෙහි කරන්නට ඕන. ඒ සඳහා හේතුඵල ධම නැත්නම් පටිසම්පාදයේ පිළිබඳ අවබෝධය ඇති කරගෙන මේ අසාදී ආයතන රූපාදී අරමුණු හැම මොහොතෙම හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන බව දකින්නට ඕන. විශේෂයෙන් අපේ වර්තමාන සිත හැම මොහොතෙම හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධන ආකාරය දැක්වතින් අපට ටිකෙන් ටික මේ ලෝකෙන් නිදහස් වන්නටත් අවස්ථාව ලැබෙනවා. ඉතින් භාගතුන් වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කරේ මෙන්න මේ මාර්ගයයි. එකාතකින් මෙලොව වශයෙන් ජීවිත සඵල කරගන්නට, අනිත් අතින් පරලෝක ජීවිතයේ සුගති ස්ථාවර කරගන්නට. ඒ විතරක් නෙවෙයි, සසර දුකෙන් සම්පූර්ණ නිදහස් වන මාර්ගයත් උන්වහන්සේ පැහැදිලි කළ දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට අපේ ජීවිත සකසා ගන්නට හේතු වන මේ දහමෙහි ගුණ හයක් ප්‍රධාන වශයෙන් දේශනා කළ තියෙනවා. ස්වාක්ඛහතෝ භගවතා ධම්මෝ. භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ස්වාක්ඛහතයි. ඒක මනවින් දේශනා කළේ ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරිෝසානේ කල්යාණං කියපු විදියට භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මුල යහපත්, මුල කියන්නේ සීලය, මැද යහපත්, මැද කියන්නේ සමාධිය, අග යහපත්, අග කියන්නේ ප්‍රඥාව. මේ සීල සමාධි ප්‍රඥා කියන තුන් තැනම මනා යහපත් වන ආකාරයට ධර්ම දේශනා කළේ. ඒ වගේම සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නං. මේක අර්ථ සහිතයි, ව්‍යංජන සහිතයි. මේක හාත්පසින්ම ලස්සන අලංකාර ධමයක් බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මේ ධම අහන්න අපේ ජීවිතේ තේරුම් ගන්නට පුළුවන්. මේ ධම ශ්‍රවණය කරපු මමනට අපේ හිතේ තියෙන රාගාදී කෙලෙස් දහමල ස්වභාවය තේරුම් ගන්නට පුළුවන්. එය දුරු කළ යුතු මාර්ගයේ අපට මනවින් තේරුම් අරගෙන ටිකෙන් ටික අපට අපේ හිත කෙලෙසුන්ගෙන් මුදවා ගන්නට, අපේ හිත ලස්සන කර ගන්නට, අපේ ජීවිත හරියට නෙළුම් විලක තියෙන මඩෙන් නික්මෙච්ච නෙළුම් මලක් වගේ විකසිත කර ගන්නට, මේ කෙලෙස් සහිත ලෝකය තුළ නිකලෙස් මනසක් හදා ගන්න ආකාරය මේ ධර්මය තුළින් අපට තේරුම් ගන්නට පුළුවන්. සාකාතයි මේ දහම මනවින් දේශනා කරපු දහම. සම්දික්කයි ධර්මයේ පිළිපදින පමණට මේ ජීවිත කාලය තුළදීම අපට ආනිසංස දැක ගන්න පුළුවන්. කෙලස් වලින් හිත මිදෙන මිදෙන්න දිනෙන් දින තමන්ට සතුට වැඩින ආකාරය, තමන්ට කල්යාණ මිත්‍රයන් මුණ ගැසෙන ආකාරය, ජීවිතයේ සාර්ථකත්වයේ අකුසල යටපත් කිරීම සාර්ථකත්වයටපත් වීම මේව දිනෙන් දින තමන්ට දැක ගන්න පුළුවන්. නිරෝගී භාවයේ දිගාසිරි සම්පත්තිය ඇතුළු සම්පත් රැසක් මේ ජීවිත කාලය තුළදීම අපට දැක ගන්න පුළුවන් ධර්මයේ පිළිපැදීමේ ආනිසංස විදියට. ඒ සියල්ලටම වඩා ධම්මෝහවේ රක්ඛති ධම්මචාරයන් කියපු විදියට ධර්මයේ රකින්න කෙනා ධර්මයෙන් ආරක්ෂා කරනවා කියන මෙන්න මේ සහතික අපට ලැබෙනවා. ඒ හුදේ අපේ ශරීරයේ ලෙඩ දුක් වලින් අනුතුරු වලින් ආරක්ෂා වීම විතරක් නෙවෙයි, අපේ හිත කෙලෙසුන්ගෙන් ආරක්ෂා කරගන්නට පුළුවන්. අපේ හිතට එන ලෝභය, ద్వේෂය, මෝහය කියන මේ අකුසල වලින් අපේ හිත ආරක්ෂා කරගන්නට මේ ධර්ම මාර්ගය අපට හේතු වෙනවා. ඒ සාන්දෘෂ්ටික වශයෙන් අපට දකින්න පුළුවන්. ඊළඟට අකාලිකයි. මේ ධර්ම ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන ධර්මයක්. ලෝකේ යම් කෙනෙක් කිසියම් දෙයක් කළ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වෙන දේවල් අතුරින් වඩාත්ම ඉක්මනින් ප්‍රතිඵලදායී දේ හැටියට සඳහන් කරන්නේ ධර්මයේ පිළිපැදීම. බලන්න පින්වතුනි, ඔබ ගත කරන සිල්වන්ත ජීවිතයේ එක දවසක් ඔබ පංචශීල ආරක්ෂා කරන්න, ඒ ගැන හිතන්න ඔබට කොච්චර සතුටක් ඇති වෙනවද? ඔබ සන්තකවදයක් වෙනත් කෙනෙකුට පරිත්‍යාග කරන්න ඔබට ප්‍රීති මොදාරං විඳති දාතා කියපු ආකාරයට ඔබේ හිතේ සතුට විඳ ගන්න පුළුවන්. ඇතැම් විට ඔබට ලැබෙන තියෙන ප්‍රතිලාභයක් නැත්නම් ඔබ ගන්න තියෙන ආහාරය ඔබ නොගෙන නැත්නම් අඩුවෙන් අරගෙන ඒක වෙන කෙනෙකුට දීලා බලන්න, වෙන කෙනෙක් නිරාහාර වෙන කෙනෙක් කුසගෙන නිවාගෙන විඳින සතුට ඔබේ සතුටක් බවට පත් කරගන්න පුළුවන්. ඒක සීල සත්ත්ව සුවපත්ත්වවා කියලා මෛත්‍රී භාන වඩන්න පින්නතුනි, අනිත් හැම දෙනෙක්මත් ඔබේ යහළු මිත්‍රාදීන් දරුවන්සේ දකින්නට මනස හුරු වෙනවා. පාරක පින්නතුනි ඔබ වාහනික යන වෙලාවේදී බලන්න ඔබ සමීපෙතම යන වාහනේ යන්නේ ඔබේ ළඟම මිතුරෙක් නැත්නම් ඔබේ දරුවෙක් කියන ආකල්පය ඇති කරගන්න. ඔබේ හිතට කොයිතරම්නම් මානසික සුවයක් ලැබේද, ඒ කෙනා ගැන කොයිතරම් ප්‍රසන්නශීලී හැඟීමකින් ඔබට ඒ පාර යන කාලය තුළම යන්න පුළුවන්ද කියලා බලන්න පින්නතුනි. බලන්න නිකමඩ සරල උදාහරණයක්. ඔබ තවත් යාළුවෙක් සමග වාහන දෙකකින් දුර ගමනක් යනකොට ඒ යාළුවා සමග ළඟින්ම ඔබ පාර යනවා, වේගෙන් යනවා වාහනයක. ඒ යාළුවාට ඔබ නිතර ඉඩ දෙනවා. ඒ යාළුවට පහසු විදිහට ඔබ හැසිරෙනවා. ඔබට යාළුව ගැන කිසිම විරසක භාවයක් නැහැ. පන්නේ හැඟීමම පින්නතුනි මෛත්‍රී සාගත සිතුවිල්ලක් බවට පත් කරගෙන මෛත්‍රී සාගත ඔබ වටේම යන අන් අය ගැන හිතන්නට ඔබ හිත හුරු වුණොතින් බලන්න කොයිතරම් මානසික පරිවර්තනයක් මානසික සුවයක් ඇති වේද, කොයිතරම්නම් මනසෙරෙන පීඩාවලින් හිත මුදවා ගන්නට පුළුවන්කම තියනවද? මේක තමයි ධර්මය අකාලික බව. අනිත් හැම දෙයකටම වඩා ඉක්මනින් මේ මොහොතේම අපට දහම පිළිපැදීම තුළින් අපට ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. අකාලික භවයේ ඉහළම ලක්ෂණ ලෙස සලකන්නේ මාර්ගඥානයට අනුතුරුවම ඵලඥානෙ ලැබෙනවා කියන සංකල්පය. නමුත් ඊට මෙහාත් පින්නොතුනි අපට මේ අකාලික භව විවිධාකාරයෙන් ජීවිත තුල අත්දකින්නට පුළුවන් ධර්මයේ පිළිපැද පමණට. එහි පස්සිකෝ මේ සද්ධර්මයේ ඕනෑම කෙනෙකුට ඇවිල්ලා බලන්න කියලා අපට විවෘතව කියන්න පුළුවන් දහමක් මේක. මේක සංගවිච්ච දෙයක් නෑ. ඕනෑම කෙනෙකුට විවෘතව මේක බලන්න පුළුවන්. විවෘතව පෙන්වලා දෙන්න පුළුවන්. ඒ පෙන්වලා දෙන්නේ නිකන් දෙයක් නෙවෙයි, සැබෑ ජීවන ප්‍රතිපදාව. ඒ නිසා ඕනෑම කෙනෙකුට ඇවිල්ලා බලන්න කියලා සඳහන් කරන්න පුළුවන් දහමක්. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. මේ දහම නුවණැත්තන් විසින් වෙන වෙනම ප්‍රත්‍යක්ෂ කළ යුතු දහමක්. මේක පොත්පත් වලට සීමා වෙච්ච දෙයක් නෙවෙයි, මේක ජීවන ප්‍රතිපදාවක්. සමහරැත්තන් ධර්ම ශ්‍රවණය කරනකොට නැත්තම් ධර්ම මාතෘකාව වෙන් කරනකොට එක මාතෘකාවක් වෙන් කරන්න කියනවා එදිනෙදා ජීවිතයේ බුදුදහම කොහොමද ප්‍රායෝගිකව කරන්නේ කියලා. පින්නතුනි බුදුදහම මෙහෙම වෙන් කරන්න බෑ. බුදුදහම කියන්නේ වෙන විෂය ධාරාවක් වගේ නෙවෙයි. ඉතිහාසයේ භූගෝල විද්‍යාව වගේ විෂයක් නෙවෙයි මේක. බුදුදහම කියන්නේ සම්පූර්ණම ජීවන ප්‍රතිපදාවක්. එදිනෙදා ජීවිතයේ පුරුදු පුහුණු කරන්න පුළුවන් දහමක් මේක. මේක ජීවන ප්‍රතිපදාවක්. මේක අපේ ජීවිතය ගැනම සඳහන් වෙන කාරණා ටිකක් මේ කියන්නේ. ඒ ජීවිතේ ජය ගන්න විදියයි මේ කියන්නේ. ඒ හැම දහම් පදයක්ම වෙන වෙනම අපට නුවණැත්තන් වශයෙන් ප්‍රත්‍යක්ෂ කළ යුතු දහමක් තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනා කළේ. ඉතින් පින්නතුනි බුදුදහමේ තියෙන මේ සවාක්ඛාතාදී බුදු ගුණ සදහම් ගුණ අප සිහිපත් කරනකොට අප මේ පිළිපදින්නේ කොයිතරම් වටිනා දහමක්ද, කොයිතරම් නිර්මල දහමක්ද, කොයිතරම් අර්ථවත් දහමක්ද කියන එක අපට තේරුම් ගන්න පුළුවන්. භාගතුන් වහන්සේ මුලින්ම රහත් භාවයට පත්වෙච්ච ස්වාමීන් වහන්සේලාට දේශනා කළේ දේසේත භික්ඛවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසානේ කල්යාණං සාත්තං සව්‍යංජනං කේවල පරිපූර්ණං බ්‍රහ්මචර්යං පකාසේත. මා ඒකේන ද්වේ අගමිත්ත වශයෙන් දේශනා කළා. මහණෙනි මාත් ඔබත් මේ නිදහසටපත් වුණා, විමුක්තියටපත් වුණා. ඒ විමුක්තියටපත් වෙච්ච මේ නිදහසේ පණිවිඩය දේශනා කරමින් මුලැමැදාග යහපත් වූ මේ දහම මනාව කේවල පරිපූර්ණ වශයෙන් දේශනා කරමින් දෙනමක් එකමග නොගුසින් ගම් දනව් සැරිසරාවා වැඩම කරමින් මේ දහම ලෝකෙට දේශනා කරන්න කියලයි බුදුරජාණන් වහන්සේ දා පළමු රහතන් වහන්සේලා සැරමඩ දේශනා කළේ. ඒ නිසා ස්වාමින් වහන්සේලා හැටියට දේශකයන් වහන්සේලාගේ ප්‍රධානතම වගකීම බවට පත් වෙන්නට ඕන මේ දහන් මඟ නිවැරදිව ලෝකයට දේශනා කරන්නට. එයයි භික්ෂුන් වහන්සේලාගේ ප්‍රධානතම වගකීම බවට පත් වෙන්නේ. ඒ ධර්ම මැනවින් ඉගෙන ගැනීමත් ජීවිතයේ පිළිපැදීමත් ඒ ධර්ම හැකිතාකුදුරට ලෝක සත්‍යය කෙරෙහි මෛත්‍රී සාගතව දේශනා කිරීමත් අපේ ප්‍රධානතම වගකීම බවට පත් වෙනවා. ඉතින් පින්නතුනි මෙන්න මේ සද්ධර්මයේ ගුණ අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තු පමණට එකාසකට අපට මේ ජීවිතය වශයෙන් අපේ අධ්‍යාපන ආර්ථික ආදී කටයුතු සඵල කරගන්නට පුළුවන්. ජීවත් වෙන කාලයේ නිවසේ අය ගම නගරය රට ලෝකයේ සමග අපට සාමකාමීව ජීවත් වෙන පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි කොයි අනතුරකින් මිය ගියත් අපාගත නොවන විදියට ස්ථාවර ලෙස සුගතිය තහවුරු කරගන්නට අපට පුළුවන්කම තියෙනවා. සංඛාර උත්පත්ති වැනි සූත්‍රවල දේශනා කරනවා යම් කෙනෙක් මේ ශ්‍රද්ධාදී ගුණධම් දිනු කරගෙන තියෙනවා නම් ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව කියන මේ ගුණාංග යම් කෙනෙක් දිනු කරගෙන තියෙනවා නම් එතනත්ට සුගති ස්ථාවරයි. එතනත් ඉපදෙන තැන, ඉපදෙන ආත්ම භාවය, ඉපදෙන රට උනත් ඒ කෙනාට තීරණය කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා මේ ශ්‍රද්ධාදී කරුණ ජීවිතයට පුරුදු පුහුණු කිරීමෙහි ආනිසංස විදියට. ඉතින් එවැනි නිවැරදි පැහැදිලි දහම් මඟක් දේශනා කරන ධර්මයකුයි බුදු දේශනා විදියට පින්නතුනි අප මේ ශ්‍රවණය කරන්නේ. ඉතින් අපි හුඟක් වාසනාවන්තයි අන්නේ දහම් මඟ ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යන්නට අපට අකණ්ඩ උත්සාහයක් තියෙනට ඕන. ඒ සඳහා පින්නතුනි අප කරන හැම දෙයක්ම අප තෘෂ්ණා දෘෂ්ටි මාන අඩු කර ගැනීම සඳහා කරනවා කියන ආකල්පයෙන් අපි කරන්නට ඕන. එහෙම නැත්නම් අපට නියම කල්‍යාණ මිත්‍රයන් ලැබෙන්නේ නැහැ. අපි යමක් කිරීමෙන් අපේ තෘෂ්ණාව කීර්තිය වැඩි කරගන්නම් බලාපොරොත්තු වෙන්නේ, අපේ මාන්නය වැඩි කරගන්නම් බලාපොරොත්තු වෙන්නේ, සක්කාය දිට්ඨිය වැඩි කරගන්නම් බලාපොරොත්තු වෙන්නේ, පින්නොතුනේ අපට දහමෙන් නිසිපල ලැබෙන්නේ නැහැ. ඒ වගේම අපි කරන පින්කමක්වත් ශක්තිමත් නැහැ. එවැනි ශක්තිමත් නොවන පින්කමකින් පින්නොතුනේ අපට සුගතිගාමී වෙන්න පුළුවන් කමකුත් නැහැ. අන්න ඒ නිසා අප නිතරම අප කුමන කටයුත්තක් කළත් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් වශයෙන් අපි නිතර නිතරම අපි කරන දේ ගැන අවංක වෙන්නට ඕන. කුමක්ද ඒ අවංක බව? ඒ තමයි මා මේ දේ කිරීමෙන් මගේ තෘෂ්ණාව වැඩි කරගන්නද අඩු කරගන්නද මම බලන්නේ. මගේ මාන්නය අඩු කරගන්නද වැඩි කරගන්නද මම බලන්නේ. මේ දේ කිරීමෙන් මගේ සක්කාය දිට්ඨිය අඩු වෙනවද වැඩි වෙනවද කියන කාරණේ ගැන පැහැදිලි, නිර්වෘල් දැක්මක් විශ්වසනීයත්වයක් තමයි තියෙන්නට ඕන. එහෙම වුණු පමණට අපට කල්‍යාණ මිත්‍රයන් ලැබෙනවා. කල්‍යාණ මිත්‍රයන් ලැබුණු පමණට පින්නතුනි අපට ධර්මයේ ඉහළම කාරණා ස්පර්ශ කරන්නට අවස්ථාව ලැබෙනවා. අපට මේ දහම් මඟ ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. පින්නතුනි මේ අතරනොත් විශේෂයෙන්ම ධර්මයේ පිළිපදින ධර්මයේ ශ්‍රවණය කරන හැටියට අප තේරුම් ගත යුතු ප්‍රධානතම කාරණයක් තියෙනවා. එක අතකින් අපි මෙලව ජීවිතය සඵල කරගන්න අතරේදී අනිත් අතින් සුගතිය ස්ථාවර කරගන්න ගමන් අනිත් අතින් ප්‍රඥා සම්පතිය සාක්ෂාත් කරගන්නට කටයුතු කරන්නට ඕන. ඒ සඳහා විශේෂයෙන් බුදුදහමේ ඉගැන්වෙන අනිත්‍යතාවය මනුවෙන් අපි තේරුම් ගන්නට ඕන. ඒ පටිසම්පාදය, ඒ වගේම චතුරාර්ය සත්‍ය, ආරිසිංහ මාර්ගය ආදී මේ ප්‍රධාන දේශනා සම්බන්ධ කරගෙන අපි තේරුම් ගන්නට ඕන. බුදුහාමුදුරන්ගේ දහම හටගත් ලෝකයක නිරෝධය කියන උත්පාද නිරෝධයට බණ කියන දහමක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ දහම කියලා කියන්නේ ලෝකයක් නිර්මාණය නොවන විදියට දර්ශනයක් ඇති කරගන්න දේශනා කරන දහම. අනුත්පාද නිරෝධයට බණ කියන දහම. අපි ඇසෙන් රූපයක් දකිනකොට ඒ දකින රූපය කැඩෙනව බිඳෙනවා කියලා හිතන එක ඒක උත්පාද නිරෝධය. අප ඇහැට දකින රූපේ ඉදිරිපස තියෙන රූපය කියලා අපි දැක්කොත් අපි අවිද්‍යාවෙන් ඉන්නේ. ඒ අවස්ථාවේ පිනතුනේ අපි දැකපු රූපේ නිරුද්ධ වෙච්ච අවස්ථාවක අපි ඉන්නේ. ඉදිරිපස රූපය අපි කැඩෙනව බිඳෙනව කියලා බලන එක ඒක සමාරම්භක පියවරක් විතරයි. ගැඹුරට යනකොට පින්නතුනි ඒ රූපය හට ගැනීමට හේතු වෙච්ච හේතු ටික ආහාරය ආදී හේතු වල නිරෝධය දකින්නට ඕන. සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදියට ඒ රූප, ඒ වගේම වේදනා, චිත්ත ධම්ම කියන මෙන්න මේ කරුණු හතර බාහිර නොපෙනවන විදියට අභ්‍යන්තරයෙන් නිරෝධයට පත්වන විදියට සමුදේ වැය හට ගැනීම නිරෝධය හේතුඵල ධම නෝනින් දකින්නට ඕන. අන්න එහෙම දකිනකොට එක අතකින් අපි රූපයන්තේ නිදහස් වෙනවා. බාහිර රූපේ නිරුද්ධ වෙච්ච දෙයක් කියලා අපි නෝනින් දකිනවා. එපමණක් නෙවෙයි ඒ බාහිර රූපයේ Nirodha දකින මනස හිත විඥාණය එයත් නාම රූප නිසා හටගෙන නාම රූපෙන් Nirodhaටපත් වෙන බව දකින්නට ඕන. මෙන්න මේ ලෙස නාම රූප දෙකෙන්ම නිදහස් වන ආකාරයට එක අතකින් බාහිර රූපෙන් නිදහස් වීමත් අනිත් අතෙන් ඒ බාහිර රූපයෙන් නිදහස් වෙන බව දැකගත්තු ඒ මනසත් මේ මොහොතේ හේතු නිසා හටගෙන මෙතනම Nirodha ආකාරය දකින්නට අපි දක්ෂ වෙන්නට ඕන. අන්න එහෙම දැක්ව දැනගත්තොත් තමයි පින්නතුනි අපේ රූපකායේ අදිවචන සම්පස්සේර නොගිහිල්ලා නාමකායේ පටිඝ සම්පස්සේරත් නොගිහිල්ලා නැත්තම් රූපයක් දැක්කහම ඒකෙන් සිතුවිලි පැත්තටත් නොගිහිල්ලා ඒ වගේම සිතුවිලි ටිකක් දැක්කොතින් ඒ සිතුවිලි ඔස්සේ රූපේ හිත බැස නොගෙන අපේ බාහිර රූපයේ තුල හිත බැස නොගන්නාසේ ඒ වගේම මනස පැත්තේ හිත බැස නොගන්නාසේ නාම රූප දෙකෙම නිදහස් වෙන නම් මෙන්න මේ නිවැරදි දැක්ම අපට තියෙනට ඕන. ඒ සඳහා අපි අඛණ්ඩව ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. අඛණ්ඩව කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්නට ඕන. ඒ වගේම අපි ධර්ම ශ්‍රවණය කරන හොඳ යහළු මිත්‍ර ආදීන් නිතර මිතුරු කරගෙන ඉන්නට ඕන. ඒ අය තමයි අපට හොඳ රෙෆරන්ස් දෙන්නේ. හොඳ මූලාශ්‍ර කරා යන්නට අපි ඇසුරු කරන යාළුවන් තමයි අපට කල්යාණ මිත්‍රයන් හඳුන්වා දෙන්නේ. අපි ඇතැම් විට හොඳ මිත්‍රයෙක් දේශකයන් වහන්සේ කෙනෙක් නැහැ කියලා හිතන් ඉනවා. ඒකට හේතුව තමයි අපි ඇසුරු කරන යාළුවන්ගේ තියෙන අඩුව. අපි හොඳ යාළුවන් අඛණ්ඩ වාසය කරනවා නම් කොතන හොඳ දේශනයක් පැවැත්වුවත් හොඳ දේශනයක් කොතන තිබ්බත් අපි දන්නවා. අපට ඒක හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. අන්නේ සඳහා අපි ඇසුරු කරන යාළුවන් අපට සුවිශාල බලපෑමක් කරන අපේ ජීවිතේ. ඒ නිසා කල්යාණ මිත්‍රයන් ඇසුරු කරගෙන ඉන්නකොට සද්ධර්ම ශ්‍රවණය කරන්ටත් ඒ සද්ධර්මය තුනේ ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ තුලින් යෝනිසෝ මනසිකාරය දියුණු කරගෙන සති සම්පජඤ්ඤය දියුණු කරගෙන ඉන්ද්‍රිය සංවරය වඩලා ත්‍රිවිධ සුචරිතය ඔස්සේ අපට පුළුවන්කම තියෙනවා සතිපට්ඨානය වඩලා සත්‍යබොජ්ජංග සම්පූර්ණ කරගෙන ක්‍රමයෙන් විද්‍යා විමුක්තිය කරා මේ ගමන් මඟ විවර කරගන්නට. ඉතින් මේ දහම් මඟයි බුදුරජාණන් වහන්සේ වසර 45ක් අපට දේශනා කළේ. ඉතින් බුදුදහමේ මූලික සැකස්ම අපි දේශනා කළේ. ඉතින් ඉදිරි දේශනාවලදී අප මෙහි එන මූලික කරුණු පටිසම්පාදය, ඒ වගේම චතුරාර්ය සත්‍ය, කර්මය, කර්ම විපාක මේ වගේ කාරණා සඳහන් කළ අපි අවසානයේදී සත්‍ත්‍යස් බෝධිපාලසික ධර්ම ගැන සංක්ෂිප්ත සමස්ත විස්තරයක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් එහි සමාරම්භක දේශනය අද මේ පැවැත්වුවේ පින්නතුනේ මේ දහම්මග ඉදිරියට යද්දී අප වර්තමාන ජීවත් වෙන ලෝකය ගැන අපි අවධානයෙන් ඉන්නට ඕන. අද මුළු ලෝකයේම විවිධ ප්‍රශ්නවලට මුහුණ පාලින කාලය. එක අතකින් වායුගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම ආදී ස්වාභාවික දේවල්, අනිත් අතින් ලෝක යුද්ධ, දේශපාලඥයන්ගේ තියෙන වැරදි චර්යා, පසංගත රෝග, රියානතුරු මේ වගේ නොයෙක් කරදර කම්කටොළු සම්බාධක සහිත ලෝකයක අපි ජීවත් වෙන පිණතුනි. මේක අද ඒ විතරක් නෙවෙයි. මේක ලෝකේ කලින් කල පැවතෙන ස්වභාවයක්. මේ ලෝකයේ විවිධ අවස්ථාවල විශාල මිනිස් සංහාරයන්, මනුෂ්‍ය ඝාතන නැත්තම් මනුෂ්‍යයන් විනාශ වීම සිද්ධ වෙනවා. සිද්ධ වුණා. අන්නේ වෙන කාරවල ලෝකයේ සත්පුරුසය ඇතැමිට දෙවරු වැවිලා මනුෂ්‍යයන්ට කියන්නේ ඉක්මනටම ගුණධම් වඩා ගන්න කියලා. ඉතින් ඔබත් මාත් මේ ජීවත් වෙන කාලේ අපිට අනිත්‍යය විවේචනය කර කර ඉන්න කාලයක් නෙවෙයි මේක. අපිට ඉක්මනටම සුගතිය තහවුරු කර ගන්නට ඕන. කොයි මොහොතේ අපේ ජීවිත අවසන් වේද දන්නේ නැහැ. ඊට කලින් තමන්ගේ හිත ස්ථාවර ලෙස සුගතියක බැස ගන්න ලෙසත් ඒ සුගතිය ලබන ස්ථානයේදී කල්යාණ මිත්‍රයන් ලැබිලා මේ සද්ධර්ම ඉදිරියටත් පුහුණු කරන්න පුළුවන් මට්ටමට අපි අපේ මනස සකසා ගන්නට ඕන. ඒ අතර පින්නතුනේ අප සන්තකවදී කැපවීම මේ සමාජ ජීවණය අපි කරන්නට ඕන. මෙවැනි වසනකාරී කාලවලදී කරන පින්කමල අනිසංශ වැඩි පින්නතුනි. සාමාන්‍යයෙන් අපි හිතන් ඉන්නේ ලෝකයේම ශස්ත්‍රීයක වෙලා සමෘද්ධිමත් වෙච්ච කාලෙක දන් දෙන්න, සිල් රකින්න ආදී තමයි බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ. නමුත් මෙවැනි කාලවල කරන පින්කම් වලට වඩා පින්නතුනි මෙවැනි කාලවල කරන දේවල් වල අනිසංශ වැඩි. ඔබ ඉන්න ප්‍රදේශයේ ගමේ දුප්පත් කෙනෙක් ඉන්නවා නම්, අසරණ කෙනෙක් ඉන්නවා නම්, ලෙඩ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මේ මොහොතේ උපරිම ලෙස සලකන්න. ඒ වගේම ලෝකයේ නිෂ්පාදනයට විශේෂයෙන් ආහාර නිෂ්පාදනයට දායක වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා නම් ඔබේ සඳහා ඍජුව දායක වෙන්න. වගාවන් හැකි තාක් දුරට වැඩි කරගන්න. ඒ වගේමයි ඔබ යම් කිසි සේවයක් කරනවා නම්, රැකියාවක් කරනවා නම්, ඒ රැකියාව තුළ ඉඳගෙන ලෝකෙට කරන්න පුළුවන් උපරිම යහපත කරන්න. ඔබ කුඩා රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ නම් ඔබ ත්‍රිවිලයක වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් කම්කරුවෙක් වෙන්න පුළුවන්. බස් එකක රියදුරෙක් වෙන්න පුළුවන්. ඔබ ඉන්න මට්ටමෙන් යහපතක් කරන්න පුළුවන් අවස්ථාවෙන් කරන්න. ඔබ ගමක ඉන්නවා නම් ඒ ගමේ ඉන්න දුප්පත්මය කවුද කියලා හඳුනාගෙන කුඩාම දරුවන් හඳුනාගෙන එයාට මේ අවස්ථාවේදී උදව්වක් කරන්න පිහිටක් වෙන්න. ඔබේ කුසලයේ දිනු කරගන්න මේ අවස්ථාවේ. ඒ වගේම ඔබ කරන සේවය උපරිම ලෙස අවංකව කරන්න. රැකියාවක් කරනවා නම් ඒ ගන්න වැටුපට ණය නොවන විදියට උපරිම ලෙස තමන්ගේ සේවය සපයන්න. ඒ වගේම ලෝකයේට හැකිතාක් දුරට මෛත්‍රී සාගතව වාසය කරන්න. සිල්වන්ත ජීවිතයක් ගත කරන්න. ඉතින් ඒක ඔබටත් යහපතක්. ඔබ වාසය කරන වටා පිටාවේ සමාජයටත් යහපතක්. ඒ නිසා පින්නතුනේ මෙවැනි වසනකාරී පරිසරයක් සමාජයක් තියෙන හැම වෙලාවකදීම ලෝකයේ සත්පුරුෂ උතුමන් සිද්ධ කරන්නේ බෝසත් දහම් සම්පූර්ණ කරනවා. බෝසත් උතුමන් කියලා කියන්නේ ලෝකෙට අනතුරක් වෙන හැම වෙලාවකදීම ලෝකෙට පිහිට වෙන උත්තමයා. ඒ නිසා අපි බෝසත් අය පින්නතුනේ අපි හැම දිනෙකම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ශ්‍රවණය කර නැත්නම් අපි බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදු සිරිතෙහි ජාතක කතා අසලා ඒව ජීවිතයට සම්බන්ධ කරගන්න හැටියට අපි අපේ ජීවිතය දහමෙන් විකසිත කරගන්නට ඕන. අපේ ජීවිත ලස්සන මල් වගේ වෙන්නට ඕන. අපේ ජීවිත පිරිසිදු ජලය තියෙන සිසිල් ජලය තියෙන පස්පියුමින් සැදීගත් විලක් බවට පත් වෙන්නට ඕන. අන්නේ විලෙත් අපි අපේ හිත ඒ විලේ ඉහළට නික්මෙන පියුමක් වගේ නිකලස්ස තියාගන්නට নিরතුරු අපි උත්සාහ ගන්නට ඕන. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. අද අප මේ දේශනා කරේ ධර්ම දේශනා මාලාවෙහි සමාරම්භක දේශනේ විදියට බුදුදහමේ මූලික සැකැස්ම හා ධර්මයේ ගුණ කියන මාතෘකාව. ඒ නිසා බුදුහාමුදුරුව අපට ධර්ම දේශනා කළේ අපේ හිත පිරිසිදු කරගන්න, දුකෙන් නිදහස් වෙන්න, එහිදී මෙලව ජීවිතය සඵල කරගන්නත්, පරලෝ ජීවිත සුගතිගාමී කරගන්නටත්, ඒ වගේම හැකිතාක් ඉක්මනින් මේ සසර දුකින් සදහටම නිදහස් වන්නට ප්‍රඥාව දිනු කරලන මාර්ගය උන්වහන්සේ දේශනා කළා. මෙලෙස අපට සම්මාදිටිය ඇති වුණොතින් ඒ ඇති වෙච්ච පමණට අපි ආරස්සංගික මාර්ගයේ අංග තුල තමන්ගේ ජීවිතය සකසා ගන්නවා. සම්මාදිට්ටි සම්මා සංකප්පාදී මේ ආරස්සංගික මාර්ගයේ අංග අපේ ජීවන ප්‍රතිපදා බවට පත් වෙනට ඕන. මේක තමයි අපි සැමැලෙසම ධම්මග ඉදිරියට යනවා කියන කාරණය පිළිබඳව අපට තියෙන මඟ සලකුණු බවට පත් වෙන්නේ. නිසක කාරණේ බවට පත් වෙන්නේ අපි කරන හැම දෙයක්ම සම්මා දිට්ඨිය පෙරටුකට ගත්තු ආරස්සංගික මාර්ගයේ අංගයක් බවට පත් වෙන්නට ඕන. අපි වචනයක් කතා කරනවා නම් ඒක සම්මා වාචා වෙන්නට ඕන. අප සිතුවිල්ලක් සිතනවා නම් නෙක්ඛම්ම සංකප්ප ආදී සම්මා සංකල්පයක් වෙන්නට ඕන. අපේ උත්සාහයක් තියෙනවා නම් ඒක සම්මා වායාමයක් වෙන්නට ඕන. අපි සතිය දිනු කරනවා නම් ඒක සම්මා සතිය වෙන්නට ඕන. අපි හිත එකඟ කරනවා නම් ඒක සම්මා සමාධිය බවට පත් වෙන්නට ඕන. අප රැකියාවක් කරනවා නම් ඒක සම්මා ආජීවය තුළ තහවුරු වෙන්නට ඕන. අපි නිවැරදි ක්‍රියාවන් කරනවා නම් ඒක සම්මා කම්මන්තයක් වෙන්නට ඕන. මෙන්න මේ ආරෂ්ඨංග මාර්ගයේහි අකණ්ඩව නිලීමේ ප්‍රතිඵල ලෙස අපට සුගතිය ලබා ගන්නටත් අවසානයේදී සම්මා ඥාන සම්මා විමුක්ති සාක්ෂාත් කරමින් මේ උතුම් සද්ධර්මෙන් නිසි ඵල නෙලාගෙන සසර දුකින් සදහටම නිදහස් වනටත් අපට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය ලැබේවා. රැස් කරගත් මේ උතුම් ධර්ම ශ්‍රවණයේ කුසලයේ ඔබට ධර්ම අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. පින්නතුන්ට අද ශ්‍රවණය කරපු ධර්ම දේශනාවෙන් විශේෂයෙන් දැනගන්න කැමති කරුණක් යම තියෙනවා නම් අහන්නටත් අපි අවස්ථාව ලබා දෙනවා. අපේ ස්වාමීන් වහන්සේටත් කුමන හෝ කරුණක් දායකයන් වෙනුවෙන් විශේෂයෙන් පැහැදිලි කළ දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් විමසන්නටත් පුළුවන්. නැත්තම් ඔබට මැසේජ් එකක් විදියට ඔබට ලියලෙවන්නත් පුළුවන් ස්වාමීන් වහන්සේ ඒක පැහැදිලි කරා ඊට පස්සේ. හොඳට සක්කාන් කරන්න විශේෂ කාරණාවක් නැහැ. හැමෝටම සිහිපත් කරන්න තියෙන්නේ සති 7ක් පුරා මේ ධර්ම දේශනා මාලාව පැවැත්වෙන බව. ඒ නිසා ඒ සඳහා අඛණ්ඩ සහභාගීත්වයේ ළඟා කරවා ගනිමින් ඒ ධර්මය ශ්‍රවණය කරමින් ඒ දහම් දැනුම ළඟා කර ගන්න හැටියට මතක් කිරීමක් කරන්න තියෙන්නේ. වෙනමකුත් විශේෂයක් නැහැ හාමුදුර මතක් කරන්න. හොඳයි, එහෙනම් හැම දිනාටම බොහොමත්ම පිං. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් අපනමෙන් මියගේ ඥාතීන්ටත් දෙවියන්ටත් අනුමෝදන් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්මදෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැම දිනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් බොහෝ කලක් රැක දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් මේ උතුම් කුසල ධර්මයන් හේතුවෙන් පින්වත් හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම්පන්තාච නින්දුක්ඛා භයම්පන්තාච නිබ්භයා සෝකම්පන්තාච නිස්සෝකා හොන්තෝ සම්බේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. උතුම් දළදා හාමුදුරුවන්ගේ උතුම් ආශිර්වාදය අපේ ස්වාමීන් වහන්සේට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, හැම දිනාටම එසේම වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.